නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ගෞරවණීය මහා සංඝරත්නය අවසරයි, අද අපි තවත් කරුණු කීපයක් ධර්මාශ්‍රිතව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අපි විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් ගැන. ඒ තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියන එක. අනුපූර්ව ප්‍රතිපදාව කියන එක බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා. හරියට මහා සාගරය වෙරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ මේ බුදුහාඳු දේශනා කරන ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක් කියනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියල එක සඳහන් වෙනවා ධර්මයේ. අනුපූර්ව ක්‍රියාවලියක් තියෙනවා, අනුපූර්ව ශික්ෂණයක් තියෙනවා, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා කියලා. මේ නිසාම තමයි භික්ෂු සංඝයා මේ ශාසනයට සිතලම වාසය කරන්නේ කියන එකත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා සාගරයට අසුරයන් සිතලම වාසය කරනවා කියලා කියනවා. සාගරයේ තියෙන ලක්ෂණ අටක් නිසා. අන්නේ වගේම තමයි මේ ශාසනයේ සිත්තලම වාසය කරන කරුණ අටක් තියෙනවා. ඒ කරුණ වලින් එකක් තමයි මේ අනුපූර ප්‍රතිපදාව කියන එක. දැන් මොහොතට අපි බහිනකොට වෙරළින් නම් ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අපේ උස ප්‍රමාණයට යම්කිසි පමණකට අපට මොහොත යම්කිසි දුරක් යන්නට පුළුවන්. අන්නේ වගේම තමයි මේ ධර්මයේ කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං භික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා. මහණෙනි මම මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම ප්‍රඥාව කියන්නේ නැහැ කියලා. ප්‍රඥාව වඩන කියලා කියන්නේ නැහැ කියලා. පණවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ටිකෙන් ටික තමයි මේ ප්‍රඥාවේ ගැඹුරට යන්නේ කියන කාරණේ දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ලක්ෂණ අපි පහුගිය දවස්වල ටිකෙන් ටික සාකච්ඡා කළා. ඒ ලක්ෂණ අතුරින් ඇත්තටම බුදුහාඳුරෝ සංගතනිකායේ නගර කියලා සූත්‍රයේ දේශනා කරනවා. උන්වහන්සේ හරියට මේ අලුත් නගරයක් සෑගත්තා වගේ කියලා උපමාවක් දක්වනවා. රජ කෙනෙක් එක්තරා ඇමතියෙක් ඉන්නවා. ඒ ඇමතියා එක්තරා වනගත ප්‍රදේශයකට යනවා. දවසක් යනකොට මේ ඇමතියට දකින්න ලැබෙනවා නටබුන් වෙච්ච නගරයක්. පරණ නගරයක් අහු වෙනවා. ඒක දැන් ජනවාස නැහැ. පරණ පාරවල්, ගෙවල් තිබෙන්නේ තැන් ලිම්කොකුණ ආදිය තියෙන ස්ථානයක් හම්බ වෙනවා. හම්බෙල හොඳට මේක බලාගෙන නැවත රජතුමා ළඟට එනවා. ඇවිල්ලා රජතුමාට මේ විස්තරය කියනවා. රජතුමා ඊට පස්සේ මේ ඇමතියට සේවකයන් දෙනවා ගිහිල්ලා නැවත නගරයේ ගොඩනගන්න කියලා. පරිසංස්කරණය කරන්න කියලා. එතකොට මේ ඇමතිය ගිහිල්ලා අර විදියටම අර පුරාණ නගරය නැවත ගොඩනගනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ මේ සොයාගත් ධර්මය මේ අතීත පුරාණ මාර්ගයක් කියලා. පුරාණ මාර්ගයක් කියන්නේ කලින් හිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගිහිපු මඟයි උන්වහන්සේ තනගමනය කරේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙලා මේ කල්පය තුළ උන්වහන්සේ මුලින්ම සමඟ ඥානෙම අවබෝධ කරගත්තා. අපේ නිසා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. නමුත් මේක පුරාණ යටිවරුන් ගිහිපු මාර්ගයකයි මේ ගිහි. ඒ නිසානේ දැන් යමක් සොයා ගන්නවට කියන්නේ රිසර්ච් කියලා නේ කියන්නේ. රිසර්ච් කියලා අපි කියන්නේ. සර්ච් කියන්නේ හොයනවට, රිසර්ච් කියන්නේ නැවත හොයා ගන්නවා කියන එක. ඇත්තෙම එතකොට නැවත හොයා ගැනීමක් මේකයි. මේ කල්පය තුළ නැවත හොයා ගැනීමක් බුදුහාඳුර මේ කළේ. මොකද්ද? දුක නිදහසීමේ මාර්ගයක් කියන්නේ. ඉතින් මෙන්න මේ ධර්ම කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ පිළිමදව කතා ප්‍රවෘතියන්නේ කියන්නේ. ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය සකස් වෙලා තියෙන කොහොමද? අපි මෙතනට යන්නේ කොහොමද? අපේ මනස ක්‍රියාත්මක වන්නේ කොහොමද? දුකේ නිදහස් වෙන කොහොමද කියලා මෙන්න මේ කරුණ ටික තමයි ධර්මයේ තුලින් අපිට විස්තර කරන්නේ. ඉතින් අන්නේ ධර්මයේ තුල කියන එක්තරා ලක්ෂණයක් තමයි අපි මේ සාකච්ඡා කරන අනුපූර ප්‍රතිපදාව කියන එක. ඊට කලින් මම කැමති මේ ධර්මයේ ಗುಣ ටික සඳහන් කරන්න දැන් පොලෙත් මුලින්ම තියෙන එකයි. අපි ධර්මයේ වන්දනා කරන ගාථාව තියෙනවනේ පාලි පාඨයේ නේද? ඒකේ ಗುಣ හයක් තියෙනවා. මොනවද ඒ ಗುಣ ටික? ස්වාකාතෝ. ස්වාකාත කියන්නේ මොකද? ස්වාකාත කියන්නේ මනමින් දේශනා කරපු ධමයක් මේක. මනමින් කියන්නේ මේක මුල යහපත්, මැද යහපත්, අගින් යහපත්. මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අවසානය කියන්නේ ප්‍රඥාව. මෙන්න මේ මුල මැද අග යහපත් දේශනා කරපු නිසායි ඒ ධමයට ස්වාකාත කියලා කියන්නේ. දැන් සංදීපික කියලා කියනවා. මොකද සංදීපික කියලා කියන්නේ? සංදිතික කියන අපේ සංස්කෘතිය කියන්නේ සාන්දෘෂ්ටික කියලා මේ ජීවිත කාලය තුළදීම අපට ඒක ප්‍රතිඵල බලන්න පුළුවන් රිසල්ට් එක දකින්න පුළුවන්. ඊළඟට අකාලික කියන එක කල් නොයවා මේක ප්‍රතිඵල තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය උන්වහන්සේ කරපු දෝෂාරෝපණයක් තමයි මේ ඉක්මනටම ප්‍රතිඵල තියෙන අධ්‍යාපනය, කර්මාන්ත, ගොවිතැන ආදී දේවල් මිනිසුන්ට කරන් තිබෙද්දී මේ වා කල් වෙන ධර්ම ප්‍රතිපදාවක මිනිසු යොදනවා කියන්නේ. බුදුහාමර චෝදනා කරනවා. බුදුහාමර දේශනා කළා මේ ධර්මයේ හැසිරීම තමයි ඉක්මනටම ප්‍රතිඵල ලබන දේ කියලා ලෝකෙ. දැන් මරණ අපි උපාධියක් ගන්න ගියත් අවුරුදු කීයක් අපි කැප කරන්න ඕනද නේ? පළවෙනි පන්ති ඉඳලා අවුරුදු 18ක් 20ක් ගිහිලානේ උපාධියක් ගන්න ලැබෙන්නේ. නමුත් මේ ධර්මයේ කියන කිහිම නෙවෙයි ඊටත් කලින් අපි උදෑසන වරුවේ භාවනා කරා නම් ඒ මොහොතේම අපට හිත තැම්පත් වෙලා අපේ මානසික සුවේ සතුට ප්‍රතිඵලයක් අපිට දකින්න පුළුවන්. ඒ නිසා තමයි මේ සාන්දෘෂ්ටික සහ අකාලික කියලා කියන්නේ. විශේෂයෙන් මේ ජීවිත කාලය අපි ගන්න ටික මේ ජීවිත කාලය තුළදීම සැලකුවතු ප්‍රතිඵල ටිකක් අපිට බලන්න පුළුවන්. අනිත් දේවල්ට වඩා ඒක දවසකින් දෙකකින් නෙවෙයි ඇත්තම කාලයක් ඒ ධමත් එක්ක කැප වෙලා අවංග ප්‍රතිපදාවක සමන් ජීවිත කාලේ ඉන්නකොට තමට ඉතාම පැහැදිලිව ඒ කරන කරුණවල ආනිසංස තමට දැක ගන්න පුළුවන්. තමන් උදව් කරපු හැම මොනක හෙනවා, තමන් හොඳට හිතිය දේවල් වල ප්‍රතිඵල තියෙනවා, තමන්ට නිරෝගී භාවය ලැබෙනවා, තමන් ලස්සන වෙනවා, කටහඬ හොඳ වෙනවා, දීර්ඝායස ලැබෙනවා. මේ බොහෝ දේවල් අපට මේ ධර්මයේ ඉඳීමෙන් අපට ලැබෙනවා. ඒ ලක්ෂණේ තමයි මේ සාන්දෘෂ්ටික ආකාරයක කියන දෙකින් කියන්නේ. ඉතින් ඒකත් ධර්මයේ තියෙන එක්තරා ලක්ෂණයක්. ඊළඟ කාරණේ තමයි එහි පස්සික කියලා. එහි පස්සික කියන්නේ මොකද්ද? ඕනම කෙනෙකුට විවෘතව ආරාධනා කරන්න පුළුවන් මේක ඇවිල්ලා බලන්න කියලා, රිසල්ට් එක බලන්න කියලා. එන්න පිළිගන්න කියලා නෙමෙයි කියන්නේ, ඇවිල්ලා බලන්න කියලා කියන්නේ මේක. ඒකත් බුදුදහමේ තියෙන ලක්ෂණයක්. ඊළඟට ඕපනයික. ඕපනයික කියන්නේ මොකද්ද? ඕපනයික කියන්නේ තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල බලන ඕන ධමයක් මේක. මේක වෙනත් ඇඟෙන් බලන්න බෑ. මාර්ගඵලලාභී හොයන ලෝකෙ කියන්නේ මාර්ගඵලලාභී හම් වෙන්නේ අපිට. සමහර අය ලෝකන්නේ සෝතාපට්ටි අංගමනෝද කියලාත් දන්නේ. සෝවන්නේ කවුද කියලා හොයාගෙන මොන ගැහුණත් අඳුර ගන්න පුළුවන් තමයි ලැබෙන්නේ. ඒ නිසා ඇත්තටම මේක තමන්ම ප්‍රතිපල තමන්ගේ ජීවිතය තුළම මේක ප්‍රතිපල බලන ඕන ධමයක් මේක. එතන පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඒ කියන්නේ මොකද්ද? නොනැත්තන් විසින් තම තමන් වෙන වෙනම ප්‍රතිපල බලන ඕන ධමයක් මේක. ඒකට මේ ධර්මයේ ගුණ හයක් තියෙනවා. ස්වාකාතය මනමින් දේශනා කරපු ධමයක්, සම්දිද්දික මේ ජීවිත කාලෙම ප්‍රතිඵල ලැබෙනවා, අකාලිකයි කල නොයවා ප්‍රතිඵල ලැබෙනවා, එහිපස්සිකෝ එන්න බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන්, ඕපනයිකෝ තමන්ගෙත පමනුවාගෙන ප්‍රතිඵල බලන්න ඕන, පච්චත් සමේති ධම්මෝ නොයැත්තන් විසින් වෙන වෙනම මේකෙන් ප්‍රත්‍යක්ෂ කරන ඕන ධමයක් මේක. ඒකට අපි මේ ධර්මයේ තියෙන ලක්ෂණ ටිකයි ඔයි කතා කරන්නේ. ඊළඟ කාරණේ තමයි ධර්මයේ ගැන සඳහන් කරන්නේ පරාභව සූත්‍රයේ එක්තරා වැදගත් කාරණයක් සඳහන් වෙනවා. සුවිඥානෝ බවං හෝති සුවිඥානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ කියන කාරණය. බුදුහාම දේශනා කරනවා කියන්නේ දැක්ක ගමම්ම ඊටාම පහසුවෙන් හඳුනා ගන්න කෙනෙක් දිනු වෙනවාද පිරිනවද කියලා. කොහොමද බලන්නේ? ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ. යම් කෙනෙක් ධර්මයට කැමති නම් ඒක නැත්තා දිනු වෙන කෙනෙක් ධර්මයට අකමැති නම් ධර්මයට ද්වේෂ කරනවා නම් ඒක නැත්තා තිරිහෙන කෙනෙක්. අද දවසේ අපේ ඕන තරම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපි ධර්මයට කැමති නම් ඒ කියන්නේ ජීවිතේ ඕනම වෙලාවක යට නිවැරදි වෙන්න පුළුවන්. එයා දිනුවකට පත් වෙන පුළුවන් කෙනෙක් කියන එක කියන්නේ. ඒ නිසා මෙන්න මේ කරුණු වැදගත් වෙනවා ධර්මයේ ගැන කතා කරන්නේ. ඊළඟ ධර්මයේ ගැන සඳහන් කරද්දී ධර්මයේ විවිධ තැන්වල සඳහන් වෙනවා ධර්මයේ ගුණ. ඒ අතර බුදුහාඳුරම දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති. ඒතම් පියවත බික්ඛෝ කියලා. මහණෙනි මේ ධර්මයේ සමාන ඖෂධයක් නෑ මේක අනුභව කරන්න මේක පානය කරන්න කියලා. ඊළඟ දේශනා කරනවා මණ්ඩකයෙමි ධම් බික්ඛවේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ බ්‍රහ්මචර්යය හරියට මිහිරි පානයක් වගේ කියනවා. ශාසන බඹසර මේ සද්ධර්මයේ කියන එක හරියට මිහිරි පානයක් වගේ. පිපාසිත කෙනෙකුට ඉක්මනටම ශක්තිය ලැබෙන පානයක් වගේ. ලොකු මහන්සියෙන් අර උගහ කපනවා වගේ දෙයක් නෙවෙයි. බඩගිනි වෙච්ච කෙනෙකුට පාන් ගෙඩියක් දෙනවා වගේ නෙවෙයි. හාල් ටිකක් දෙනවා වගේ වැඩක් නෙවෙයි. පිපාසිත කෙනෙකුට බණින්න කෙනෙකුට හරියට මේ වැණ ටිකක් බොන දෙනවා වගේ ඉක්මනටම ශක්තිය ලැබෙනවා. ඉක්මනට ප්‍රතිඵල ලැබෙනවා. ධර්මයේ කියන එක සම්න්නේ වගේ දෙයක් කියලා. මිහිරි පානයක් වගේ කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් වෙනවා ධර්මයේ ධම්මං විනානත්ති පිතාචමාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මායි බෝකින්ච මඤ්ඤප්පහය සුනාත ධාරේත චරාග ධම්මේ කියලා. ධර්මයේ සමාන අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නැහැ. ඒ නිසා ධර්මයේ පිළිපදලා මේ ධර්මය අහලා දරාගෙන මේක හැසිරෙන්න කියලා සඳහන් කරනවා. එතකොට මේ කරුණොත් එක්ක ඊළඟ දේ තමයි ධර්මයේ තියෙන කරුණු හැටියට ගන්නකොට මංගල සූත්‍රයේ සඳහන් කරනවා කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවණන් කියන මංගල කාරණා දෙකක්. එතකොට මංගල කාරණා කියලා කියන්නේ අපිට තියෙන ආශිර්වාදයන්. සුභ කරුණු, මංගල කරුණු. අපි කියන නෝබල් බ්ලෙසින්ස් කියලා, සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා. නැත්නම් සුප්‍රීම් ෆෝචුන්ස් කියලා. එතකොට සුදුසු කාලේ ධර්මය අසනවා නම්, ධර්මයේ සාකච්ඡා කරනවා නම් ඒක තමන්ගේ මෙලව ජීවිතයත් පරලෝ ජීවිතයත් සාර්ථක වෙන උතුම් මංගල කාරණා කියලා. ඉතින් අපි මේ කරන කාරණයත් ඊට සම්බන්ධයි. ඊළඟට මෙහෙම යනකොට මම මේ තැන් තැන්වල කරුණු කියන්නේ. එතකොට ධර්මයේ ප්‍රතිඵල ගන්න යද්දී ප්‍රධාන වශයෙන් ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම අඛණ්ඩව පවත්වා ගන්න ඕන කාරණා හතරක් ගැන සඳහන් කරනවා. පෘථග්ජන සේක අසේක හැම කෙනෙක්ම හැම ආධ්‍යාත්මික ස්තරයකම සිටින කෙනෙක් විසින්ම නිරතුරුවම අනුගමනය කරන්න ඕන කරුණු හතරක් ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඒකට කියනවා පඤ්ඤා වුද්ධිකර ධර්ම කියලා. පඤ්ඤා වුද්ධි කියන සූත්‍රයත් නාමෝතර නිකාය එක සඳහන් වෙන මේක ප්‍රඥාව දිනන කරුණු හතරක්. ඒකම තමයි සෝතාපට්ඨාංග කියලා කියන්නේ. මොනවද ඒ කාරණා හතර? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන හතර. මේවට කියනවා ප්‍රඥාව දිනු කරන කාරණා. නැත්තම් සෝතාපට්ඨාංග කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ හතර හැම මොහොතෙම අපි මේ හතරෙන් උපකාරවත් බව ලබන්නට ඕන. ඉතින් ලැබෙන හැම අවස්ථාවකදීම චතුරාර්ය සත්‍යයේ පටිසම්පදායේ සම්බන්ධ බණ මහන්න ඕන. නිකන් කතා ලහන්න වැඩන්නේ. කෙලින්ම ප්‍රඥාවටම කතා කරන සාහේ ඒව ටිකක් අමාරුයි. අර ওই විහිළු සහල කතා වගේ නෙවෙයි ඇත්තෙම සමහර අය කියන බොහොම ඕලාරික බණ වගේ එච්චරේව අහන්න සරල නෑ ඇත්තෙම ටිකක් අමාරුයි. නමුත් අමාරු නැත් අපි මෙවැනි කාලෙක විශේෂයෙන් අපි සන් සම්පති ලැබුව කාලයක් හැටියට අපි මේ බණ අහන්නට ඕන. එහෙම නැත්තම් සන් සම්පතිය අපට අහන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය පරිසම්පාදේ හරියට තේරුම් නොගත්තොත් ඇත්තටම අපි මේ කාලේ හිටියට කයිදල හිටියත් අපි ඇත්තටම අබුද්ධ උත්පාද කාලේ ඉන්නවා නේද? අපි දන්නේවත් නැහැ බුදුරජාණන් වහන්සේ කියන පහළ වෙනවා කියලා. අනිත්‍යතාවය කියන එක අපි තේරුම් නොගත්තොත් අපි ඇත්තටම බුදුහාර කෙනේ පාලනාද කියලා දන්නේවත් නැහැ. බුදේහස බුද්ධ පූජා තියන්න පුළුවන් ඒක වෙනම කතාවක්. ඇත්තෙම බුදුහාර කෙනේ පාලනාද කියලා දැනගන්නේ මේ අනිත්‍යතාවය තේරුම් ගැනීමත් එක්ක. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ගත්තා සමහර අය ඇත්තටම ධර්ම අවබෝධය කරා යන අය දැන් සද්ධාවන්තව සංඝයාට වඳින බුද්ධ පූජා කියන ඉන්නවා ඒ කාලෙත් හිටියා. නමුත් ඇත්තටම ධර්මාභෝධය කරා යන ගමනේදී ශාස්ත්‍ර ගෞරවය කියන එක මහා ලොකුවටම තිබිලා නැහැ ඇත්තේ. නිතරම උත්සාහ කළේ තියෙන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ලොකු ගෞරවයක් ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළේ නැහැ ඇත්තේ. උන්වහන්සේ නිතරම අපේක්ෂා කළේ ඉක්මනින්ම මේ ධර්ම අවබෝධ කරගන්න. මේ ධර්ම ප්‍රායෝගිකව කළා ප්‍රතිඵල ගන්න එක තමයි උනන්දු කළේ. මොකටද කොච්චර බුදුහාමුදුරුවෝ ගෞරවයෙන් හිටියන්නේ. අපට මේ ධර්ම තේරුම් ගන්න බැරි වුණොත් ඇත්තේම අපේ ජීවිතේ නිකරුණේ දිය වෙලා යනවා ඒක. දැන් වර්තමානයේ තියෙන මැත්තේම මේ පූජාවට ගරු කරන සමාජයක් මේ තියෙන්නේ. ඒක ටිකෙන් එක පටන් අරන් සස්සති පූජාවෙන් පටන් අරන් එතනින් පටන් ගත්තු එක තෙසත්ත්‍ය ඥාන දක්වාම මේ අපි පූජා ලෝකයක් අඳින මේ තියෙන්නේ ඇත්තේ. අපිට මේ ධර්ම ආවෝධ කරගන්න තියෙන අවස්ථාම වා ගිලිහද තියෙන්නේ. ඉතින් අපි බුද්ධිමත් වෙන්නට ඕන ඇත්තේම මෙන්න මේ தත්වය ඒ අපි සාදුසිතින් අනුමෝදන් වෙන්න ඕන ඇත්තේ මේ පින්කම් කරනවා නම් ඒක කිසි වෙලක පිනට අගෞරව කරන්න හොඳ නැහැ. ඒ සුළු පිනින් හරි සුභතිගාමීන පිරිසක් ඉන්නවා. නමුත් ඒ පිනේ මත ඉන්න ගමන් අපි ඊට වඩා ඉහළ කුසලයකට යන්නට නිතරම අපි සිහිනමවමින් ඉන්නට ඕන. තමන් ඉන්න පන්සලේ පූජා විද රැක්නේ දැන් මම නම් ඇත්තෙම හැමදාම ලෝකේ හැමතැනම තියෙන පූජා මම සිහිපත් කරලා අනුමෝදන් වෙනවා. දැන් දලදා මාලිගාවේ තියෙන පූජා රුවන්වැලි සෑළඟ තියෙන පූජා විතරක් නෙවෙයි සිළුමිණ සෑහෙට ගන්න පූජාවලුත් මම හිතෙන් හිතනවා. හිතර අනේ මමත් ඒකට අත ගහනවා කියලා මම අනුමෝදන් වෙනවා. ඔක්කොම පින්කම් ටික අනුමෝදන් වෙන පුළුවන්. තමන් ශ්‍රද්ධාවන්ත නම් අර මේ ධර්මයේ කතාවක තියෙනනේ අර බෝසත්වරයෙක් බෝසත්යන් වහන්සේ කෙනෙක් මේ සිතින් මවල මේ පින්කමක් කළා කියලා ඔක්කොම බුදුවරු වඩම්මල මේ සිතින් දානයක් දුන්න කියලා. ඇත්තෙන්ම අපිට අපි ධර්මයේ දන්නවා නම් අපිට හුඟා පින්කම් හුඟා හොඳට කරන්න පුළුවන් ඉතින්. අඩු මහන්සියකින් හුඟා පින්කම් අපිට කළ කුසලයේ දිනු කරගන්න පුළුවන්. පාරේ යනකොට උනා දකින මල් දිහා දැකලා අනේ මේ මල් ටික ඔක්කොම බුදුහාමරණ පූජා වේවා කියලා ඉතින් හිතන්න පුළුවන් අපිට. රාත්‍රී කාලේ ලොකු නගරයක් මැද යනකොට ඕනම් පහන් දකිනකොට අනේ මේ පහන් ටික ඔක්කොම තෙරුවන්ට පූජා වේවා කියලා හිතන්න පුළුවන් අපිට. ඇත්තෙන්ම අපි එහෙම කරනවා. ලෝකේ ඉහළම නගර මැද යනකොට අපි එහෙම හිතේ තියන්නේ. මේ ඔක්කොම තෙරුවන්ට පූජා කරපු පහන් කියලා හිතලා අනුමෝදන්නේ. ඉතින් ඒ තරම් ඇත්තෙන්ම අපට කුසල වැඩනක් පුළුවන්. ඉතින් අන්න එතෙන්දී අපි මේ සඳහන් කළේ මෙන්න මේ කරුණු හතර, මේ පඤ්ඤා උද්ධි කර කරුණු හතර හැම මට්ටකමම අපි දිගින් දිගටම අඛණ්ඩව කරන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, බණ අහමින්, ඒක නුවණින් මෙනෙහි කරමින් සීල සමාධි ප්‍රඥාවල යෙදෙන්නට ඕන. අනිත් කාරණය තමයි අපි මේ ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාව මේ කියන්නේ ටිකෙන් ටික අපි ඉදිරියට කියනවා. මෙන්න මේ සෝතාපට්ටි අංග හතරින් ප්‍රතිඵල ගන්න ගමන් මම හිතන්නේ කලින් උස සඳහන් කළා මේක. ධර්මයේ තවත් තියෙන ලක්ෂණයක් තමයි බුදුහාඳුරව අවුරුදු 45 කින් දේශනා කරපු සියලුම ධර්මය කොටස් තුනකට කොට බෙදන්න පුළුවන්. ඒ මොනවද? මේ වර්තමාන ජීවිතයේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්න කාරණා. ඊළඟ දේ තමයි මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක කරගන්න කාරණා. අනිත් එක තමයි ඍජුවම නිවනට හේතු වෙන කරුණු. යම් බුදුරජාණන් වහන්සේ ව්‍යංගපඤ්ඤ සූත්‍රය නැත්නම් අපි කියමු සිංහලවල සූත්‍රය, ඒ වගේ තැන්වල තියෙනවා වාර්තිකයෙන් අධ්‍යාපනයෙන් කොහොමද දිනු වෙන්නේ කියලා. මේ ජීවිතේම සාර්ථක කරගන්න කොහොමද කියලා. ඊළඟට හොඳ සෞඛ්‍යයක් ඇති කරගන්නේ කොහොමද? නිවැරදි ජීවිතයක් පංචශීලිය පදනම් කරගත් සදාචාරවත් ජීවිතයක් ගත කරන්න කොහොමද කියන කරුණ දේශනා කරන නොයේ තැන්වලව සඳහන් වෙනවා. එතකොට බුදුහාමර මුලින්ම සඳහන් කළේ කෙනෙක් දැක්කම ඕඩ දැන් මේ දීවිඥානපෝලිය යකපටි සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට දීවිඥානපෝලිය අහනවා බුදුරජාණන් වහන්සේ අපි ගිහි සලෝ පලදින අය ගෘහස්ත ජීවිත ගත කරන අය අපේ මෙලව ජීවිතයේ සාර්ථක වෙන කරුණ දේශනා කරන්න මරණින් මතු ජීවිතයේ සඵල වෙන කරුණ දේශනා කරන්න කියලා. ඒ කියන්නේ බුදුහාමර මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා මෙන්න මේ කරුණ හතරෙන් සාර්ථක වෙන කියලා. මහන්සියෙන් හරි හැම්බ කරන්න, හොඳට ඉගෙන ගන්න, ඒ උපයපුදානි ආරක්ෂා කරගන්න, හොඳ මිතුරන් ආශ්‍රය කරන්න, ආදායමට සාපේක්ෂව වියදම සමබර ජීවිතයක් ගත කරන්න කියලා. එතකොට අන්නේ වගේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න ප්‍රධාන වශයෙන් අපි කලින් සඳහන් කළා කරුණ හතරකින් අපි පෝසත් වෙන්නට ඕන. ඒ තමයි අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාර කියලා. අධ්‍යාපනය ගැන හොඳට ඉගෙන ගන්න ඕන. අපි භාෂා ඥානය, ධර්ම විනය ඥානෙ ඒ වගේ අපි දිනුවෙන්නට ඕන. ගිහියටත් ඒව අවශ්‍ය වෙනවා. ඊළඟට ආර්ථිකයෙන් දැන් ගිහියට නම් තමන් ඉගෙනගත්තු සිල්ප ශාස්ත්‍රයට අනුව ඒගොල්ලන් හොඳ ආර්ථික මට්ටමක් ඇති කරගන්නට ඕන. ඊළඟට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට ඕන. කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි මනසත් නිතර සමබරව තියෙන හොඳ සිතිවිලි වලින් අපි ඉන්නට ඕන. ඊට පස්සේ මේ සමාජයේ ගැළපෙන විදිහේ සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ඕන. මෙන්න මේ හතර තමයි ඊටම ප්‍රාථමික වටිනාකම අපි කරන්න ඕන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොව ජීවිත විතරක් නෙවෙයි අපි සතර ගමනක් මෙයන්නේ. මේ මරණයෙන් ඔක්කොම අවසන් වෙන්නේ නැහැ. ඊළඟට අපි තව ජීවිතයකට යනවා. අන්නේ ජීවිතය සඵල වෙන විදිහට කම්මසකතා සමාධිය කියන දේ අපි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුළුවන් තරම් කරගන්න ඕන. අන්න ඒක තමයි දෙවනි පියවර විදිහට දේශනා කළේ දාන සීල භාවනා කියන මේ තුන. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඒකේ පදනම තමයි කම්මසගත සම්මාදිටිය. තුන්වෙනි පියවර තමයි දුකේ ඇතිවීම නැතිවීම තේරුම් අරගෙන නැත්නම් පටිච්චසමුප්පාදය පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් ඉඳගෙන සීල සමාධි ප්‍රඥා කියන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපි ඉන්නට ඕන. මේ තුනක් තොට මෙන්න මේ වගේ අනුපූර්ව ප්‍රතිපදාවන් දැන් අපි මේ හැමතැනම කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාව. දැන් සීල සමාධි ප්‍රඥා කිව්වත් මෙලෝ කරලෝ නිවන කිව්වත් නැත්නම් සෝතාපටි අංග කිව්වත් අර සාගරේ උපමා මේ හැම දෙයකම අපි කියන්නේ බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් ගැන. මොකද ඒ අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ. ඊළඟ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ අනුගමනය කළ එක්තරා අනුපිළිවෙලක්. ඒක සමහර සූත්‍රවල දැක් වෙනවා. බණ කියනකොට කොහොමද කියන්නේ කියලා. ඒ තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං මෙන්න මෙහෙම අනුපිළිවෙලක් තියෙනවා. මුලින්ම කියන්නේ දන් දීමේ ආනිසංස. ඊට පස්සේ සීල ආනිසංස. ඊට පස්සේ ස්වර්ගයට යන කතා කියන්නේ. ඊළඟට කාමන ආදීනව පංචකාමයේ තියෙන ආදීනව ඕකාරයේ සංකිලේසං කෙලෙස් වල තියෙන ස්වභාවය නෙක්ඛම්මේ ආනිසංසං නෙක්ඛම්මේ මේ පංචකාමයේ නික්මීමේ තියෙන ආනිසංස මෙන්න මේ වගේ ක්‍රමානුකූලව බුදුහාඳුරෝ අනුපිළිවෙලින් මේ ධර්මයේ දේශනා කළා. ඊළඟ ලක්ෂණය තමයි මාර්ග දෙකක් බුදුහාඳුරෝ දේශනා කළා. ඇත්තේ මාර්ග තුනක් උන්වහන්සේ පැහැදිලි කළා. එකක් තමයි අපාය මාර්ගය, අනිත් එක සුගතිගාමී ස්වර්ග මාර්ගය, අනිත් එක මොක්ෂ මාර්ගය කියන. අපාගත මාර්ගයෙන් මුලින් වැළැක්වුවා. හේ ආදීනව කියලා, පංච දුස්චරිත ආදීනව කියලා පුලුවන් තරම් බුදුහාඳුරෝ මිනිස්සු අපා දුකින් වැළැක්වුවා. ඒක තමයි පළවෙනි ඉලක්කුනේ බුදුහාඳුරන්ගේ. ඒ නිසාම තමයි සම්බපාපස්ස ගාතනේ සඳහන් කරන්නේ. සම්බපාපස්ස කරන්න කියලා මුලින්ම දේශනා කළේ ඒක. මුලින්ම කරන්නේ ඒක. කුසල් කරන්න කලින් බුදුහාමර දේශනා කරන අපසලින වලකින එක. ඇයි ඒක හේතුව? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබා ගැනීමත් එක්කම උන්වහන්සේට විශේෂ ඥාන ලැබුණා. අපි ඒකට සාධාරණ ඥාන කියලා කියන්නේ. එන් එක ඥානයක් තමයි නැහැ ඒක ෂඩ සාධාරණ ඥාන වලට මේක ඇත්ත මනිත්‍යයට ලැබෙන චතුපාද ඥානය ෂඩ විඤ්ඤාවල චතුපාද ඥානයේ සත්‍යයන් එක භාවයකින් චුත වෙලා තව භාවයක ඉපදෙන ආකාරය බුදුහාමුදුරුවෝ දැක්ක පැහැදිලිව. දකින්වත් එකම ලොකු සංවේගයක් හටගත්තේ. ඇයි? මරණයට පත් වෙන බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ මනුෂ්‍යත් බවෙන් පල්හැටෙන්. ඒ නිසා මහත් ලොකු සංඛ්‍යාවක් දැන් දවසකට ලෝකෙ මිනිස්යන් ලක්ෂයක් මරණයට පත් වෙනවා. ලක්ෂ දෙකක් උපදින ලක්ෂයක් මරණයට පත් වෙනවා. අපි මේක හුස්මක් අරගෙන හුස්මක් පහලට ගන්න වෙලාවේදී කී දෙනෙක් මැරෙනවද? 5 දෙනෙක් මැරෙනවා. අපි දවසකට 21,000 සතාවක් වගේ හුස්ම හිලට පහලට ගන්නවා. මේ එක හුස්මක් අරගෙන පහලට දානවා කියන්නේ මනුස්ස ලෝකයේ ඉතර සත්තු හැර සත්තු හත කීටත් වැඩි මනුෂ්‍යයන් ඉතර 5 දෙනෙක් මිය යනවා. ඔක්කොම කොහේ යන්නේ? ඉතින් මේ මිය යන අයගෙන් ඇත්තෙම බොහෝ දෙනෙක් සංවේග ඒගොල්ලන් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා. ඉතින් මෙන්න මේක දැකලා බුදුහාම මුලින්ම කිව්වේ හැකි තාක් අකුසලයෙන් වළකින්න. අපාගත මාර්ගයෙන් වළක්වෝපිය ගැකලෙන් ඒකෙන් තමයි බුදුවරුන්ගේ අනුශාසනාවන ගාථාවේ පළවෙනි පරිවිඩය තියෙන්නේ. සබ්බපාපසකරණ කියන්නේ. ඊට පස්සේ දෙවැනි එක කුසලස උප සම්පදා කියන එක. ලෞකික කුසලයේ කරන්න කියන එක. ඒකෙදි තමයි දේශනා කළේ ඒක පදනම තමයි. ඒක ස්වර්ගගාමි මාර්ගයේක පදනම තමයි සම්මාදිටියේ මුල් පියවර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මාදිටිය කොටස් දෙකකට. සම්මාදිටියෙන් පහම් බෙක්කවේ දොයන් අදාමි. මහාචාර්යතුමාගේ සූත්‍රය දේශනා කරනවා සම්මාදිටියෙන් පහම් බෙක්කවේ දොයන් අදාමි. මහණෙනි මා සම්මාදිටිය කොටස් දෙකකට දේශනා කරනවා. මොනවද ඒ? අත්ති බෙක්කවේ සම්මාදිටියේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ක. ශාස්ත්‍රව වාස්ත්‍රව සහිතව පුඤ්ඤභාගියා පිනට බර වෙච්ච උපදිවේපක්ක උපදි සංඝත් ලබා දෙන පිනක් තියෙනවා. කුසලයක් තියෙනවා. ඒක තමයි ලෞකික කුසලයේ කියන්නේ. නැත්තම් පින කියන්නේ ඒක. ඒතර පින කුසලයේ එකද දෙකද කියන එකට ඔතනම උත්තරේ තියෙනවා කියන ඇත්තෙන්. ඒකට පුණ්‍ය මූල කියලා එකක් නෑ ඇත්තෙන්ම. මූල තියෙන කුසල මූල අකුසල මූලක තියෙනවා. එතකොට කුසල මූලය අලෝභ දෝ සමෝහයි කුසල මූල කියන්නේ එයින් එකක් බෙදෙනවා ලෞකික කුසලයට අනිත් එක ලෝකෝත්තර කුසලයට. එතකොට මේ ලෞකික කුසලයටම තමයි පින කියලා කියන්නේ. අනිත් එක සම්පූර්ණ කුසලයම ලෝකෝත්තර කුසලයි. එතකොට පින ගත්තත් කුසලය ගත්තත් දෙකේම මූලික කුසලයි. එතකොට කුසල මූලය මේ පැත්තේ කුසල මූලය එකක් ලෞකික කුසලය අනිත් එක ලෝකෝත්තර කුසලය. එතකොට පුණ්‍ය මූල කියලා එකක් නැහැ. එතකොට හැම පිනක්ම කුසලයකට අයිති වෙනවා. හැබැයි හැම කුසලයක්ම පිනක් කියලා හැම කුසලයක්ම පිනක් කියලා කියන්න බෑ. ඇයි ඒකට හේතුව? කුසල තියෙනවා ලෝකෝත්තර කුසලයකට අයිති වෙනවත් කියලා. ඒ නිසා පින කියන්නේ පිනයි කුසලයයි එකක් කිව්වත් වැරදි දෙකක් කිව්වත් වැරදි. ඒක නැත නැත වලින් උත්තර දෙන්න බෑ. මේක විභඤ්ඤවාදීන් උත්තර දෙන ප්‍රශ්නයක්. ඒ නිසා හැම පිනක්ම කුසලයක්. කුසල මූලයෙන් එන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් නෙවෙයි. ඇයි? පින නොවන කුසලෙකුත් තියෙනවා. ඒක උත්තර කුසලයි. අන්න ඒකට තමයි දේශනා කළේ අර කර්මයේ කොටස් හතරක් තියෙන්නේ. අපි එදත් අර කිව්වේ අර වස්සමදන් ගාන කර්මයේ කොටස් හතරක් තියෙනවා. අත්තිවික්ක වේ කම්මං සුක්ඛං සුඛ විපාකං. සැප විපාක ගැන දෙන සැප කර්ම තියෙනවා. සැප විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිවික්ක වේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක ගැන දෙන කළු කර්ම තියෙනවා. අපහාගත වීමට හේතු වෙනවා. අත්තිවික්කමේ කම්මං අකන් කන්න සොක්කම් කන්න සොක්කම විපාකම්. කලවි සුදුයි දෙකම මිශ්‍රච්ච කර්මක් තියෙනවා. අන්න ඒ තුනම යන්නේ මෙන්න මේ පැතර යන්නේ. ඔය ඒ තුනෙන් ඇත්තෙන්ම අර කලු එක හැර අනිත් දෙක මේකට යන්නේ. ඊළඟට හතරක් දේශනා කළ අත්තිවික්කමේ කම්මං අකන්න අසොක්කම් අකන්න අසොක්ක විපාකම්. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කලු සුදු දෙකම නැති ඒවා. ඒ කියන්නේ නැවත ඉපදීමකට නොහැන ඒවා. අන්න ඒව තමයි මෙතෙන්ට ඇවිත්. ලෝභෝත්තර කුසලයට ඇවිත්. කියන්නේ ඍජුවම පටිසම්භාද පිළිඳ අවබෝධයෙන්ගෙන කර්ම චක්‍රයෙන් නිදහස්න විදියට අනිත්‍ය මෙනෙහි කිරීම. ඒක නැවත බලයකට යන්නේ ස්කන්ධ පංචකය සමුදය වේ බලන එක. ඒක කර්මක් ශේය කිරීමට හේතු වන කර්මයක්. ඒක ඇත නැත කියන අන්දවලින් ගන්න. එතකොට අපි මේ සඳහන් කරේ එතකොට අපාගත මාර්ගයෙන් වැළැක්වුවා. ඊට පස්සේ කම්මසකට සම්මාදීතිය ඉඳලා අර අපි කිව්වේ අත්තිවික්කවේ කම්මං අත්තිවික්කවේ සම්මාදීතිය සාස්ත්‍රවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. සාස්ත්‍ර වූ පින් විපාක ගෙන දෙන උපදි සම්පත් ගෙන දෙන කර්මයක් කියන එක නෙමෙයි මේක. ලෞකික කුසලයේ නැත්තම් පින. ඊළඟට තවත් දේශනා කරාබු අන්න ඒකින්දලා තමයි අපි කුසල සුප සම්පදා කියපු ආකාරයට පුළුවන් තරම් දාන සීල භාවනා කරන්න. සාහිගත දුරට දන් දෙන එක සාමාන්‍ය භූමියෙකුට ඉඳුන වතුර ටිකක් දෙන එක ඉඳලා සංඝරත්නයට දාන දෙන දක්වා විවිධ ස්තරවල දානගෙන සඳහන් කරනවා. ඊට පස්සේ ආමිස දාන තියෙනවා, ධර්ම දාන තියෙනවා, අභය දාන තියෙනවා තවත් වැඩිම වලට යනවා. ඒ දානි. ඊට පස්සේ සීලය. හා සීලය දානේ වඩා සුදයි සීලේ පංච සීල රකින්නවා නම් සාමනීර දස් සීලය තව තවත් තියෙනට වෙන්නේ. ඊට පස්සේ භාවනාව ඊටත් වඩා වැඩි. භාවනා කියන්නේ ලෞකික කුසල දින වෙන භාවනා, සමත භාවනා. මෛත්‍රී භාවනා කරනවා නම් අර ඔක්කොමට වඩා අනිසන්ත වෙන්නේ. ඒ නිසා නිතරම අපි කොයි වෙලේ මරණයටපත් වෙද්ද නිසා නිතර ලෞකික කුසලෙන් ඉහළ මෙව කරන්න ඕන අපි. සාමාන්‍ය ස්වාමීන් වහන්සේට වතු ටික පූජා කරන තරම් අපි මේක සංඝ රත්නයේදී අපි පූජා කරන්න කියලා හිතලා කරනවා. ඒකට අනිසන්ත වැඩි. දැන් පළතුරු ටිකක් කපනකොටම මේ සැරොස් මොකදක් ආමුදුරෝ මේ සංඝ රත්නයේදී මේ මම මේ කරන්නේ කියලා ඒ සිතුවිල්ලෙන් කරනවා. ඒතකොට සාමික දානයකටම තමයි සම්බන්ධ වෙනවා. ඒ අතරේ මෛත්‍රී භාවනාත් කරමින් සීල සද්දෝ සුවපත්ත්වාසුවපත්ත්වාසුවපත්ත්වා කියලා හිතර කරනවා තව තානිසස් වැඩි. සානිතරම අපි ලෞකික කුසලයේ ශක්තිමත් කරගන්නට ඕනේ. ඊළඟ කාරණය තමයි මොක්ෂ මාර්ගය. දැන් මොක්ෂ මාර්ගයට එනකොට අපි මෙතන කිව්ව අර අත්තිබික්කවේ කම්මන් අකන්න අසුක්ඛන් අකන්න අසුක විපාකන් කියන විදිහට කලුත් නොවන සුදුත් නොවන කර්ම. ඒ තමයි කෙලින්ම අපේ හිත වෙන අරමුණකට බැස, ඒ කියන්නේ බාහිර රූපාදී අරමුණකට බැස නොගන්න විදියට මනස පැත්තෙම නිරුද්ධ වෙන විදිය දර්ශනයකින් ඉදී. ඇතර රූපයක් පේනකොට, කන ශබ්දයක් ඇහෙනකොට, කුමන ආයතනයෙන් අරමුණක් ගත්තත් ඒ ගන්නකොටම අපිට ක්ෂණිකව හිතන්න පුළුවන් නම් මේක මේ මොහොතේ තමන්ගේ සිතින්ම හදාගත්ත මේ ස්කන්ධ පංචකයක් කියලා අපි ඒක හිතනවත් එක්කම අපට බාහිර රූපයක් බාහිර පුද්ගලයෙක් පේන්නේ නැහැ අපට ඒක. ආයි බාහිර හික්මෙන දෙයක් නෑ අපට. බාහිර හික්මන්නේ අපේ මෙන්න මේ දර්ශනේ දැනගන්න විතරයි. සුභ භාවනාවද මේ මෛත්‍රී භාවනාවද මේ රාගදේශ දුරු කරමින් අපි මේ එන්නේ මෙන්න මේ දර්ශනේ දැනගන්න විතරයි. මේ දර්ශනේ නාවට පස්සේ අපට බාහිර මෛත්‍රී වඩන කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. බාහිර රූපයක් පැනගෙනම නෑ අපට. මේ පැත්තෙම හික්මෙලින් යන්නේ. හැම මොහොතෙම ස්කන්ධ පංචකයේ සම්දිවේ බලනවනම් අයින් එහෙම කරන් දෙයක් නෑ. හැම සිතවිල්ලක්ම එනකොටම පහළ වෙනකොටම මේ ස්කන්ධ පංචකය පෙරපසන විහට ගන්නා එතනම නිරුද්ධ වෙනවා කියලා හොඳට සිහිය පිටවාගෙන බලමින් හැම වෙලක්ම කරන විදිහට අපිට තියෙනවා. එතකොට අන්න ඒකට අදාළ මාර්ගය තමයි මේ මොක්ෂ මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒක වඩන විදිහ විවිධ ආකාර තියෙනවා. නාම රූප බලන්න පුළුවන් සම්දේවය විදිහට, ස්කන්ධ පංචස්කන්ධ විදිහට බලන්න පුළුවන්, ධාතු විදිහට බලන්න පුළුවන්, ආයතන විදිහට බලන්න පුළුවන්. ඉලාකාරයෙන් සමාන වෙයි කියන. එතකොට මෙන්න මේ විදිහට අපාගත මාර්ගය, සුගතිගාමි මාර්ගය, මොක්ෂ මාර්ගය කියන මෙන්න මේ මාර්ග තුනක් පිළිබඳව විස්තර ධර්මයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අත්‍යම බුදුහාමරෝ ගියපු මාර්ගයම තමයි උන්වහන්සේගේ ශ්‍රාවකිනු ගියේ. දැන් බිහිදුහාමරෝ ලංකාවට වැඩම කළා. බිහිදුහාමරෝ මුලින්ම මොනවද දේශනා කළේ? මුලින්ම අපි කියනවා ඉතින් බුදුහාමරෝ තෙරුවන් හඳුනා ගන්න හේතු වෙන තුල්හාති පදෝපන සූත්‍රය දේශනා කළා. ඊට පස්සේ දේශනා කළේ මොකද්ද? ඊට පස්සේ දේශනා කළේ ප්‍රේතවත්වය විමානවත්වය. එහෙම ගන්නද? ප්‍රේතවත්වය කියන්නේ මනස ලෝකයේ අකුසල කරලා දුගති ගමිච්චාගේ කතා ප්‍රවෘත්ති. ප්‍රේතවත්වය කියන්නේ විමානවත්වය මොකද කියන්නේ? මනස ලෝකයේ කුසල කරලා දිව්‍ය ලෝකෙ ගිහිවගේ කතා කියන්නේ. එතකොට පේතවත්තුවයි විමානවත්තුවයි කියන මේ දෙකෙන් ඇත්තේ මොකද දේශනා කළේ? අකුසලයයි කුසලයයි දේශනා කළේ. වෙනත් විදිහකින් කියනවා නම් මොකද මේ දේශනා කළේ? පවසාගෙන නැත්තම් වෙනත් විදිහකින් කියනවා නම් කොහොමද? 6-4 කියලා. 6-4 කියන්නේ මේකට මොකද 6 කියන්නේ? දේව ලෝකයි. 4 කියන්නේ මොකද්ද? 4 පහයි. මේ දුහාඳුර අපට මුලින්ම 6 4 කියලා දුන්නා. ඒ නිසා ඉතින් අපි 6 4 දැනගන්න ඕනේ නැත්නම් 6 4ක් දන්නේ නැහැ කියලා කියන්නේ. අපට කියන්නේ. එතකොට මෙන්න මෙතනින් තමයි වැඩේ ආරම්භ කරන්නේ. 6 4 කියලා දීලා ඊට පස්සේ 8 5 කියලා දුන්නා. 8 5 මොකද්ද? පොහොය අඩසිල් නිති පන්සි 8 5 කියන්නේ. ඒ විදිහට අපිට මේ ධම්මග දේශනා කරනවා. ඉතින් පිය ස්වර්ග මාර්ගයේ ඉඳගෙන නිතරම අපි ස්වර්ග මාර්ගයේ උපරිම ස්ථාර කරගන්නවා. අපි අද මෙතන ධර්මයේ ගැඹුරු කාරණා අපි සාරතක සාකච්ඡා කරන ඇතමිට සුභතිවන්ත අපි ස්ථාර කරගෙන නැහැ. ඒ කියන්නේ සුභතිය කියන එක අපි එතන තන ලේසි දෙයක් නෙවෙයි ඒක. අපි ඉදාගෙන ඉන්න අපි ආයතන හාමුදුරුවෝ ඇඳිනවා අපි පින්කම් කරනවා අපි මැරෙන ගාම දිවිලෝකයයි කියලානේ. එහෙම හිතන තරම් ලේසි නෑ ඒක. මොකද අපේ මරණය කොහොමද සිදුවෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඇතැම්මිට මාස ගාණක් එක තැන් වල ඉඳලා දැඩි රෝගයකින් මරණයට පත් වෙන්න පුළුවන්. ඇතැම්මිට වෙන කෙනෙක්ගෙන් පහරකින් අපේ මරණයට පත් වෙන්න පුළුවන්. පාරේදී ලොකු රියානතුරකින් මරණයට පත් වෙන්න පුළුවන්. ඇතැම්මිට අපේ ළඟම ඥාතියන් ඔක්කොම මරලා අපි ඒ ඉදිරි පිටම මරණයට පත් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී සුභතිගාමි වෙනවා කියන එක හිතන තරම් ලේසි නෑ. ඒ නිසා බොහෝ දෙනෙක් බොහොම සුභතිගාමි වෙන එක හරිය සරල දෙයක් අපි මේකම් කරගෙන ඉන්න ඕන වෙලාවක සුභතිය තමයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙම හිතුවට මෙහෙම වෙන්නේ. ඇයි ඒකට හේතුව ඊටාම සංකීර්ණ අවස්ථාවකදී අපි මේ ගියොත්ින් අපේ හිතේ වෙලේ දෝෂ වෙනවා ඒක. හැබැයි මේ අවුරුදු 30 40 50 හොඳට හිටියා ඒ කාන්තිම මොහොතේ වතුර එක දීපු කෙනාගේ වතුර හිර වෙලා ඒක නහිරේ දිවසේ මැල්ලා බලකට. අන්තිම මොහොතේ කැමකට ආසා කරලා ඒකෙන් ඇතැම්මිට ප්‍රේත රෝගෙට යනවා. එහෙම සිද්ධියක් වුණා කියනවා. ඉතින් ඒ නිසා සුභතිය ස්ථාවර කරගන්න එක ඉතාම නුවණින් අපි කරන්නට ඕන. මේ සඳහා විශේෂයෙන් භාවනා වැදගත් වෙනවා. සිල්වත් ජීවිතය වැදගත් වෙනවා. දානින් විතරක් එක ශක්තිමත් නෑ. මේකට හොඳ කතාවක් කියන සෝමනා සූත්‍රය. සංගුත්තර නිකාය සෝමනා සූත්‍රය කියලා. මේ සූත්‍රයේ හොඳ ලස්සන කතාවක් සඳහන් සෝමනා දේවිය කියන කුසලිතමාගේ දියණියක් හිටියා. සෝමනාගේ දේවිය කුමරියක්. ඒ කුමරිය දවසක් මාලිගාවේ ඇතිවෙච්ච එක්තරා සිද්ධියක් නිමිති කරගෙන මේ බුදුරජාණන් වහන්සේ වෙත එළ ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? ඒ දෙන්න ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් සමානයි. මොනවගෙන් සමාන? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙනවා, අනෙක් කෙනා දන් දෙන්නේ නැහැ. අන්න වෙනස. බුදුහාඳුරෙන් අහන බුදුහාඳුරනේ මේ දෙන්න මනුස්ස ලෝකයේදී දැන් දෙන්නම මොනවගෙන් සමාන? ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි එකනේ දන් දෙන්නේ නැහැ, එකනේ දන් දෙනවා. එතකොට මේ දෙන්න මනුස්ස ලෝකේ ඉඳලා කවදා හරි දවසක මනුස්ස ලෝකෙන් චුති වෙලා දිව්‍ය ලෝකෙ ගියොත් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් ශ්‍රීවෝ මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිවි ලෝකයේදී දිව්‍යමය ආයස වර්ණය සැපේ අධිපති භාවය කියන දේවල් වලින් වැඩිය දන් දීපු කෙනා. නමුත් එන්නම සුභතිය ලැබුණා. ඒ සුභතිය ලබා ගත්තේ සීලෙන්, විශේෂයෙන් සීලෙන් නිසා. ඊළඟට කියනවා මේ දෙන මනස ලෝකෙන් චුත වෙලා දිවි ලෝකෙන් චුත වෙලා මනස ලෝකෙට ආවොත් මේ දෙනාගේ වෙනසක් තියෙනද කියලා අහනවා. බුදුහාම දේශනා කරනවා සෝනනා මේ දෙනක වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා මිනිස්යෙමේ ආයුෂය, වර්ණය, සැපේ අධිපති භාවය කියන මේ වගේ වැඩි. තවත් ප්‍රශ්නයක් අහන්න ඕන. මනස ලෝකිකව මේ දෙන අනිත් දවසක පැවිදි වුණා කි. මහාන වුණා කි. පැවිදි වෙච්ච මේ දෙනාගේ වෙනසක් තියෙනද කියලා අහුවා. බුදුරජාණන් ශ්‍රීවෝ මේ දෙනගේ වෙනසක් තියෙන පැවිදි වෙච්ච දෙන්නේ. මොකද වෙනස? ඔව් වෙනස තමයි අර දන් දීලා සසදෙදි දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා ආයි චීවර පින්නපාත සේනාසන කියලා අම්මසගෙන සිවපතෙන් වැඩි කරගන්න. ඊළඟ තවත් ප්‍රශ්නයක් අහනවා මේ දෙන්නා පැවිදි වෙලා ඉඳලා රහත් වුණොතින් රහත් භාවයේ ආසවක් කියන ඥානෙ මේ දෙන්නගේ වෙනසක් තියෙනවද? ඒකට උත්තරේ මොකද? ඈ ඒ දෙන්නේ එහෙම උත්තරයක් නෑ. එහෙම වෙනසක් නෑ. ආසවක් කියන ඥානෙන් සරිවත් හඳුරුව සමානයි, මහකාශ්‍යප හඳුරුව සමානයි, බුදු හඳුරුව සමානයි, සීවලි හඳුරුව සමානයි, ලෝසක හඳුරුව සමානයි, බුදු හඳුරුව සමානයි. ආසවක් ඥානේ වෙනසක් නැහැ. එතකම්ම මේ වෙනස තියෙනවා කියලා. එතකොට ඇයි මේ ප්‍රශ්න අහන හේතුව? සුමනා දේවී මේ ප්‍රශ්න අහන හේතුව තමයි ඒ රජමාලිගාවේ සිද්ධියක් වුණා. මොකද සිද්ධිය? ඔවර දෙන්නේ කිපදුනානේ. කොසාරි තමයි දේවියකට ළමයෙක් ලැබුණා. පොඩි පුඩා ළමයෙක් පිළිගන්නේ. එදාම සේවිකාවකටත් ළමයෙක් ලැබුණා. ඉතින් මේ දෙන්නා මාලිගාවේ තමයි හැදුනේ. හැදුනට අර රජ කුමාරයා හොඳ ලස්සන ඇඳගින්නේ. අනිත් අර සේනාවගලම පොදින්නේ කොහෙදින්නේ? බිම සැදුර කඩමාල්ලක ඉන්නේ. කොහොමද මේ දෙනට කුඩාම කාලේ ජාතිස් මරඥානිය පහළ වුණා? අර ඇඳේ හිටියා මට තේරුණා මෙයා ගියාත්මෙත් මහලකේ ඉන්නේ කියලා. ඒ වගේම බැලුව මෙච්චර සම්පත් ලැබුණේ ඒ කාලේ දන් දීුණේ නිසා කියලා දැක්කා. ඊට පස්සේ බැලුවා ඒ හිටිය කාලෙම තවත් යාළුවෙක් හිටියා කොහෙද කියලා බැලුවා. වනවට මොකක්ද දැක්කේ? මේ පැදුරේ ඉන්නයි යාළුවෙ. එයා පැවිදිවල හිටියේ නමුත් එයා අර දාහනේ එච්චර පිළුවේ නැහැ. මේක දැනගෙන ඊට පස්සේ අර ඇඳේ හිටිය ළමය කියනවා ආ යාළුවා මම ඒ කාලේ කිව්වනේ දන් දෙන්න කියලා දන් දීුණේ නිසා දැන් ඔයාට ඔතන තමයි ලැබිලා තියෙන්නේ කියලා කිව්වා. එහෙම කියනකොට මාර පැදුර හිටින මට මොකද වෙන්නේ? එයාට තර ජාතිස්මර ඥානය පහළ වුණා. එයා මොකද කිව්වේ? ඈ? එයා මොකද කිව්වේ? එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඔව්. ඇඳේ තියෙන සතර මහා බුද්ධ සමාධි තියෙන සතර මහා බුද්ධ රෝහල. අනේ ප්‍රඥා කියන එක ප්‍රඥාවෙන් ඔක්කොම ජයගන්නත් පුළුවන් ඒකනේ. නමුත් දානයන් සංසිතෙන් ආධාරණය කරනවා. අනිත් පැත්තෙන් කියන දේ තමයි ප්‍රඥාවෙන් හර සියලම ජයගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ දන්නවා දීපොම කතාව නෙමෙයි කියන්නේ. කරා සිද්ධියකදී එක කරේ නැහැ කියන එක විතරයි තියෙන්නේ. එතකොට අපට ඇත්තෙම මේ ලැබිච්ච අවස්ථාව යන එකෙන් තේරුම් ගන්න හොඳම දේ තමයි දැන් අපි මෙතන මේ ජීවිතය ලබා ගත්තට පස්සේ ආයේ මුලටම යන්න ඕනේ දන් දෙන්න කියලා. දන් දෙන්න එපා කියන කතාව නෙවෙයි. දැන් මෙතෙන්දී අපි උපරිම උත්සාහ කරනවා ප්‍රඥාව දිනු කරන්න. අනේ සසර සුගති ගාමි වෙන දන් දෙන්න ඕනේ කියලා ආයේ මුලට යන්න අවශ්‍ය නැහැ දැන්. ඒ අභියෝග ටික දැන් ඔක්කොම අපි දැගෙන ඉන්නේ දැන්. එතකොට දැන් මෙතෙන්දී අපි උපරිම කාලය ගත කරනවා ප්‍රඥාව දිනු කරන්න එක. ඒ වටා පිට ඔක්කොම දැන් මේ මොහොතේ ලබාගෙන තියෙනවා. දානයන්ස කියන්නේ කොහොමදයි? ඒක සාමාන්‍ය මිනිස්සුන්ට අපි කියන්න ඕන මිනිස්සු සුබදි ගන්න උදව් කරන්න ඕන අපිත් ඒකට සම්බන්ධයෙන් වෙන්න ඕන ඒවා කරන්න ඕන. නමුත් අපි ජීවිතේ එකම පරමාර්ථයක කරගන්න හොඳ නෑ. අපේ සමාධි ප්‍රඥා දෙකට ඉහිලම් තැන දෙන්න අපි ඒක. එතකොට අපි මේ සඳහන් කළේ මෙන්න මේ මාර්ගයන් ගැන මෙන්න මේ වගේ අනුපිළිවෙල ධර්මයේ තුල සඳහන් වෙනවා. සුබදි ගාමි මාර්ගය දේශනා කළා. අනිත් එක මොක්ෂ මාර්ගය. ඇයි මේ මාර්ග දෙකම බුදුහමර දේශනා කළේ? ඔව් හැම කෙනාටම එකපාර නිවන් දකින්න බෑ. බුදුහාඳුරේ නිසා මහා කාරුණික ප්‍රඥා වගේම මහා කාරුණික නිසා ලෝක මිනිසු ගැන දැක්කා. ඒ නිසා සමහර විට එකපාර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැහැ. ඒ නිසා තමයි පියවරෙන් පියවර දාන කතා ආදී දේශනා කළේ. හැබැයි හැමදාම දාන කතාව තුලම හිටියේ නැහැ. ඒ ඉක්මනට මිහිල තලයට ඔසවා තිබුවා ධර්මය තුලින්. අන්න එතෙන්ට අපි බුද්ධිමත් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ස්වර්ග මාර්ගය සහ මොක්ෂ මාර්ගය කියන දෙකටම අපි නිතරම පිළිවෙත් සම්පූර්ණ කරගන්නට ඕන. ඒක ඇත්තෙන් භෞතික දේවල් වලින්ම විතරක් නෙවෙයි අපට හිත හොඳට තියාගත්තොත්. ඒ හිත දිනු කිරීම අනිසංස විදියට අපට මේ ගමන හුඟා දුර අපට යන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ස්වර්ග මාර්ගයේ විදියට දාන සීල භාවනා දේශනා කර වගේම මොක්ෂ මාර්ගයේ විදියට අපට දේශනා කළේ. පටිසම්භාවි වෙනද අවබෝධිය යුක්තව සීල සමාධි ප්‍රඥා වඩන. එතකොට දැන් අපට ගැටලුවක් තියෙන සමහර අවස්ථාවලදී අහන ප්‍රශ්නයක් තමයි ආරස්ඨානික මාර්ගය. ආරස්ඨානික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලානේ. මේ මානෝනික ලක්ෂණය. උත්තරේ මොකද? සීල සමාධි. ඔය ඇත්තම දැන් මෙන්න මෙතනදී අපි වාසය ලැබෙනවා කියන තෝරන. ආරස්ඨානික මාර්ගයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් අපි තීරුම් ගන්න අවස්ථාව. අනිත් එක පිළිපදින අවස්ථාව. දැන් අපි ගමනක් යනකොට අපි මොකද ඉස්සෙල්ලම කරන්නේ? අපි ඉස්සෙල්ලම වාහනයට ගොඩ වෙනවද? නෑනේ. මොකද අපි ඉස්සෙල්ලම කරන්නේ? ඉස්සෙල්ලම කරන්නේ යන්නේ කොතනද කියන විස්තරය බලගන්න එක. විස්තරය බලාගන්නකොට ගමනාන්තය දක්වාම විස්තරය බලාගන්නවා අපි. යන්නේ දැන් අපි මෙතන ඉඳලා අපි හම්බන්තොට යනවනම් හම්බන්තොට විස්තරීම බලනවා ඉස්සෙල්ලම. ඉස්සෙල්ලම වාහනයට නැගින්නේ. එතකොට ගමන පටන් ගන්නකොට කොහොමද පටන් ගන්නේ ඊළඟට? ඊළඟට ඒ පියවරේ ඉඳලා වාහනෙට නැගලා ඊළඟට කියන්නේ. අන්නේ වගේ තමයි ධර්ම මාර්ගයේදී සුතමේ ඥානෙ ලබා ගන්නකොට ප්‍රඥා සීල සමාධි. ඒ ගමන් මාගේ මැප් එක ගමනාන්තය තීරුම් ගන්නකොට යන්නේ ප්‍රඥා සීල සමාධි. සම්මාදිටියෙන් පටන් ගන්න. සම්මාදිටි පුරේජවන් කියන්නේ ඒක. ඒ තොරතුර ගන්න වෙලාව දුක්ඛ ඥාන සමුදය ඥාන ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මාදිටිය සුතමේ ඥානෙ මුලින් දැනගන්න ඕනේ ප්‍රඥා කොටසයි. හැබැයි අපි පිළිපදින්න යනකොට කොහමද? පිළිබඳිනනොට සීල සමාධි ප්‍රඥා. කන්නේ අපි වරද්ද ගන්නවද? ඒ නිසා ඒක දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි ඊළඟට පිළිබඳිනකොට සීල සමාධි ප්‍රඥා කොහොම වෙතත් අවසන් වෙන ප්‍රඥා නෙමෙයි. මොකද ප්‍රඥා සීල සමාධි කියලා පටන් ගත්ත ආයි අන්තිමට ප්‍රඥා ස්ථානය තමයි අවසන් වෙන්නේ. ප්‍රඥානෝ තවසන් ඊට පස්සේ මුති මුඥාන වටක් යනවා. අන්ද අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ බුදුදහමේ තියෙන අනුපෝරුව ප්‍රතිපදාව ගැන. මෙහෙම යනකොට ඊළඟට අපට අරසිංහ මාර්ගයේ කරුණු ටිකක් වැදගත් වෙනවා. ඒ අරසිංහ මාර්ගයේදී සම්මාදිට්ඨියෙන්දම් මුලින් යහපත් දැක්මක් ඇති කරගෙන හොඳ සංකල්පන ඇති කරගෙන තමන්ගේ වචනය සංවර කරගෙන කායික ක්‍රියා සංවර කරගෙන යහපත් දිවිපැවැත්මකින් වායාම සති සමාධි වඩන්නට ඕන අපි. එතකොට සඳහන් කරනවා අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහත් කියලා. අහලා තියෙනවද? අට්ඨංග සමන්නාගතෝ සෝක කියන්නේ සේකයා, සේක සයික්ෂව පුද්ගලයා අංග 8කින් යුක්තයි. අරසන මාර්ගයේ කරුණාටින් සේක පුද්ගලයා. දසංග සමන්නාගතෝ අරහත්. රහතන් වහන්සේ කරුණු 10කින් යුක්තයි. මොනවද ඒ 10? සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් කරුණු දෙකක් එකතු වෙනවා. රහත් වෙනකොට කරුණු 10ක් තියෙනවා. මාර්ගයේ අවසානයේ වෙනකම් කරුණු 8යි අවසානයේ සම්පූර්ණ කරනත් එක්කම තවත් කරුණු දෙකක් බෝනස් විදිහට හම් වෙනවා. කරුණ 10ක් වෙනවා. රහතන් වහන්සේ අංග 10කින් යුක්තයි කියලා කියනවා. දසංග සමානාගත වරහා කියලා අපි ඔය දස පඤ්ඤේ කරන්නේ. හොඳයි. ඒකත් වැදගත් කාරණයක්. ඊළඟට සාමාන්‍යයෙන් අපි ධර්ම කරුණු විස්තර කරන්න යද්දී දැන් මංගල සූත්‍රය ආදී සූත්‍ර අපි අධ්‍යයනය කරනවා අපේ දිනදා චාරිත්‍ර දැනගන්න. ඊට පස්සේ නිවන් මාගයේදී ඉතාම වැදගත් සූත්‍රයක් විදිහට තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය. හරියට මෙත්ත සූත්‍රය කියලා කියනවා. සක්කෝ උජෝජසෝ ජෝජාදී වශයෙන් ගුණාංග 14 ගැන කියනවා. කිසියම් කෙනෙක් යම්තම් සංකම් පදයන් අභිසමිච්ච යම් ශාන්ත පදයක් කැමති නම් අන්න ඒ ශාන්ත පදය කැමති වෙන කෙනා විසින් පිරිය යුතු ගුණාංගලේ තමයි ඉති. මොනවද ඒ ගුණාංග? සම්පෝ දක්ෂ වෙන්නට ඕන, උජෝජ ඍජු වෙන්නට ඕන, සූජෝජ වඩාත්ම ඍජු වෙන්නට ඕන, මුදු මෘදු වෙන්නට ඕන, අනතිමානී ගුණ ඇති කරගන්නට ඕන, මේ වගේ ගුණ 14ක් ගැන කියනවා. එතකොට ඒ ගුණ ටික ඔක්කොම නිවන් මාග යන ඒ ಗುಣ ටික ඔක්කොම නැවත ಗುಣ තුනකට කැටි කරන්න පුළුවන්. මොනවද ඒ ಗುಣ? ඒ 14ව මට හිතෙන විදිහට තුනකට කැටි කරන්න පුළුවන්. ඒ තමයි එකක් තමයි සුවච කියන එක. අනිත් එක නිපක කියන එක. ඊළඟට උජෝච කියන එක. බුදුහාඳුරෝ ධර්මදේශනා කරන්න කියලා ආරම්භයේම දේශනා කළා හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවම්පජාතෝ කියලා කාරණේ. එන්න නොනැති මිනිසුනි මාවෙත අසටෝ කපටි නැති අමායාවේ මායාකාරී නොවන නවම්පජාතෝ අවංක. එනිසා මේ දහමින් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ කපටි නොවන මායාකාරී නොවන අවංකයක විතරේ කියලා. එනිසා මෙන්න මේ ගුණාංග තුනයි තමයි වැදගත් වෙනවා. ඒ වගේම නිපත විඤ්ඤෝ කුරිසෝ කියලා කියන නුවණැත්ත නුවණ ප්‍රඥාව වැදගත්. නිතරම ධර්මයේ දෙයක් කිව්ව ගමන්ම Taman ඉතාලම තියුණු නෝණින් විමසලා ගන්නට ඕන. එහෙම නැත්නම් අපට නියම ධර්මය හමු වෙන්නේ නැහැ. හැමදේම කියන දේ ආරයන් කියන දේත් හොඳයි, මෙයා කියන දේත් හොඳයි කියන එක අපි ජීවිත කාලෙම දේශක හොයාගෙන කියලා ජීවිත කාලෙ. එනිසා යමක් කියනකොටම චතුරාර්ය සත්‍යද ගලපලා කියනකොටම හරියටම මේක චතුරාර්ය සත්‍යද මේ කියන්නේ. මෙයා කියන්නේ දුකද දුක්ඛ සත්‍යද කියලා අපි හරියට තේරුම් ගන්න දැස් වෙනට. ඒ සඳහා ස්කන්ධ ධාතු ආයතන විස්තර කරන හැටියෙන් තමයි අපි හරියට බලාගන්නේ කෙනෙක්. අනිත් එක තමයි සෝච ගුණය. සෝච කියන්නේ මොකද්ද? සෝච කියන්නේ මොකද්ද? සෝච කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරු තමයි. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකද සුවජ කියන්නේ? සුවජ කියන්නේ සක්‍රීය අහුම්කන් දීම කියන එක. ඇක්ටිව් ලිසනින් කියන එක හොඳ යමක් කියනකොට හොඳ අවධානයෙන් අහන එක. ඒක පිළිපැදීම නෙවෙයි. ඒක හොඳ දෙයක් නම් පිළිපදිනව නැති දෙයක් නම් අයින් කරනවා. කිංකර සහ සුවච කියලා වචන දෙකක් බුදුදහමේ කියනවා. කිංකර කියන්නේ කීකරු කියන එක. වැඩිහිටියෙක් ගුරුවරයෙක් කියනවනම් කියන විදිහටම පිළිපදිනවා. ඒක කිංකර. ඒක ගුණයක් නෙමෙයි බුදුදහම. දැන් මේ බුදු සසුනේ හිටිය කීකරුම කෙනා කවුද? රාවණ හඳුනන්න වඩා කීකරු කෙනෙක් හිටියත් එම් කියනවා. ඒ තමයි අඟුලිමාල. ගුරුවරයෙක් කියපු විදිහටම කළා. මිනිවරණ ගියේගෙන. එතකොට මේ සාසන අකීකරුම වෙන කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි අම්මා තාත්තා කියපු දේ කීකරුනේ නැහැ, ගුරුවරයෙක් කියපු දේ විදිහට හිටියේ නැහැ, සාම්ප්‍රදායික දේවල් ඔක්කොම ප්‍රතික්ෂේප කර අකීකරුම කෙනා බුදුහාම. හැබැයි ඒ දෙන්නගේ ළඟම බුදුහාමෙන් ළඟ අංගුලිමාල ගැන දෙන්නගේම ළඟ සුවච කියන ගුණය තිබුණා. සුවච කියන එක හැමදැනම ගුණයක්. නමුත් කීකරු බව කියන එක හැමතැනම ගුණයක් නෙවෙයි. ඒක ගුණයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා සුවච කියන්නේ යමක් කියනකොට හොඳ අවධානයෙන් අහුම්කන් දෙන එක. පිළිපදින එක නෙවෙයි. කීකරු කියන්නේ යමක් කෙනෙක් කියවනම් කියපු විදිහම පිළිපදිනවා කියන එක. එතකොට මෙන්න මේක මේ ගුණ උජෝච කියන එක ඍජු කියන එක මේ අවංක බව කියන එක තියෙනට ඕන මේ ධර්ම මාර්ගයන්නේ. මොකද අවංක කියලා කියන්නේ? අවංක කියලා කියන්නේ පැහැදිලිවම කියනවා නම් තමන් කුමක් හෝ දෙයක් කරද්දී ධර්මේ නාමයෙන් තමන් හිතන්නේ මේ දේ කරනකොට මගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා තමන් බලන් තමන් වෙනවා. තමන් යම් දෙයක් තමන් කරනකොට ඒ කරන දෙයින් බලක් කිව්වත් කෙස් ටික බෑවත් සිවුර පැලෙව්වත් කෙනෙකුට ගෞරවයක් කරත් මොකක් කරත් තමන් අවංකව හිතන්නේ මේ දේ කරන්නේ මගේ සංකය දිටි වැඩි කරගන්නද, මගේ තෘෂ්ණා වැඩි කරගන්නද, මගේ මාන්නය වැඩි කරගන්නද, අඩු කරගන්නද කියලා බලන්න. එතකොට තමන්ට තේරෙනවා අනිත්‍යයෙන් මේ සාධික අවශ්‍ය නැහැ තමන්ට. මේ සාකරණ මොකක් කරත් හොඳට තමන්ම තමන් ගැන හිතන දානයක් දුන්නත් මොනවා කළත් අතුපතු ගෑවත් ඇයි මම මේක කරන්නේ මම කරා කියලා ඉස්මතු වෙන්නද, නැත්නම් මගේ සංකල්පය පිට වැඩි කරගන්නද, ලෝභය වැඩි කරගන්නද කියලා තමන්ම තමන් ගැන හිතන. අන්න ඒක තමයි තමන්ට මේ ධර්ම සසඳල බලන ප්‍රධාන ලක්ෂණය වෙන්නේ. දිනෙන් දින තමන් බලන ඊට වඩා තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන ආද අඩුවේද, අදට වඩා හෙට අඩුවේද කියන්නේ තමන්ම තමන් ගැන සසඳමින් ඉදිරියට යනවා. ඒක තමයි ඉක්මනටම තමන්ට ධර්ම වැඩෙනවා. ධර්ම තුළ තමන් ඉක්මනට යන කෙනෙක් බවට පත් වෙනවා. අපට බොහෝ විට වෙන්නේ අපට එන්නම අපේ මේ ආංග බව නැති නිසා මොකද වෙන්නේ? තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙනද වැඩි වෙනවද? එන්නේ වැඩි වෙනයි. වයස යන එක නේ මේව වැඩි වෙලා කැතියි. අපි මේව වැඩි කරගත්තු එක හම්බින් නැතලු. ඒ නිසා දිනෙන් දින තමන් හොඳට තමන් ගැනම සැලකිල්ලෙන් ඉන්න, තමන්ගේ මෙන්න මේ කරුණු අඩු වෙනවාද වැඩි වෙනවාද කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒකත් තමන්ට මේ ධර්ම මාර්ගයේ තියෙන ලක්ෂණයි. එතකොට වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපේතර දෙවියෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඔය ජටා සූත්‍රයේ තියෙන්නේ. විසුද්ධි මාර්ගයත් ලියුණේ ගාථා මුල් කරගෙන. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝසම පුච්ඡාමි කෝයි මං විජිතේ ජටං කියලා. ගෝතමයන් වහන්සේ ඇතුළතත් ගැටළු පිටතත් ගැටළු කොහොමද මේ ගැටළු වලින් නිදහස් වෙන්නේ කියලා දේශනා කරන්නයි. බුදුහාමර මොකද දේශනා කළේ? සීලේ පටිත්තහය නරෝස පඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ විකෝ සෝයි මං විජිතේ ජටංචි. කොහොමද මේ කෙලෙස් ගැටළු නිදහස් වෙන්නේ? සීලේ පටිත්තහය නරෝස පඤ්ඤෝ සීලේ පීඩලා චිත්තං පඤ්ඤංච භාවයං සිතත් ප්‍රඥාවත් වඩනවා. ඒ කියන්නේ මොකද්ද? ඔව් චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩනවා. ඒ කියන්නේ සමතේ දර්ශනා වඩනවා. එනිසා සීලය පිළිපදලා කරන දින මොකද්ද? හැකි තා දිනෙන් දින තත්පරෙන් තත්පරය හරේ සමාහිත සමාධිමත් කරන කාලය අපි වැඩි කර ගන්න ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මොකක් හරි අඩුවන්නේ සක්මන් භාවනාවෙන් ඉඳගෙන හරි වර්තමානයේ තුල තමන්ගේ කය ගැන අවධානයෙන් ඉඳගෙන හරි සමතේ දිනු කර ගන්න ඕන. ඒ සමතේ දිනු කරනත් එක්කම තමන්ගේ සිත ඇතුළු මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධන ආකාරය ටිකෙන් ටික බලන කාලය වැඩි කර ගන්නට ඕන. මේක තමයි ඇත්තම අපේ නියම සාර්ථකත්වයේ කියන්නේ. අපි හුඟක් කල් ජීවත් වුණා හුඟක් වැඩ කරා කියන එක නෙවෙයි අපේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ. මම මෙච්චර වාර ගණක් හේදන් දුන්නේ මෙච්චර මන් දන් දීලා තියෙනවා ඒව කිසිම දෙයක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසනයේදී අපි දක්ෂතාවය බලන්න. මොකද බලන්නේ? සම්පති දර්ශන දෙකෙන් කොච්චර දිනවාද කියන කාරණේ. අපිට මහා කන්දක් ගොඩ ගහලා අපිට දන් දෙන්න පුළුවන් ඒක අමාරුවක් නෑ. මේ කවුරුත් දෙන්න මහන්සිලා දෙන්න පුළුවන්. නමුත් විනාඩි 10ක් හිට සමාධිමත් කරන එක ඒතර ලේසි නෑ. ඒක හැබැයි මේ රාල සියලුම දේවල්ට වඩා කුසලයක් වැඩි. අපි ඒ වෙලාවේ දුක නිදහස්ලා අපි ඉන්නේ. නිසයි ගාථාවෙන් සඳහන් වන ආකාරයට නිතරම මේ සීල සමාධි ප්‍රඥා කියන එතනක් තියෙන්නේ මේ අනුපූර ප්‍රතිපදාවමයි. ඊළඟ කරණීයමෙත සූත්‍රයේ මෙන්න මේ ගුණ තුනටි ඔක්කොම කැටි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගුණ තුන ඉඳගෙන සබ්බේ සත්තා භාගසුඛ දත්තා කියලා සීල සත්‍ය සෝපත්‍ය ප්‍රාතින මෙන් කරන්නම සමාධිය දිනු කරන්න ඕන. ඊට පස්සේ අන්තිමට වැදගත්ම ගාථාව කරණීයමෙත සූත්‍රයේ අන්තිම ගාථාව මතද්ද දිට්ඨීං ච අනුභගාන සීලවා දස්සනේන සම්පන්න දෘෂ්ටි වලට නොපෙමින සීලෙන් යුක්ත වෙන්නට ඕන. මොකද දෘෂ්ටි කියලා කියන්නේ? දෘෂ්ටි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සාසිත උච්ඡේද කියලා. බුදුහාම දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. මේ රෝපාදී ස්කන්ධ පංචකය හට ගැනීම සමුදය දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. මේ හටගත් ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වන ආකාරය දකින්න කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත නැත්තම් සාහසත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. මොකක්ද ඒකම දර්ශනය? මේ එකම දර්ශනය තමයි පරිසම්පාදේ කියන අවබෝධයෙන් තියෙන දර්ශනය. මොකක්ද ඒ දර්ශනේ? අස්මින් සති දන්නෝති. මේ ඇති කලින් මේ වේ. අස්මින් නැසති දන්නෝති. මේ නිරුද්ධ වෙන කලින් මේ නිරුද්ධ වේ. ඉමස උප්පාදායි දම් උප්පජ්ජති. මේ ඉපදී මේ ඉපදෙනවා. ඉමස නිරෝධායි දන් නිරුද්ධති. මේ නිරෝධයෙන් මේ නිරෝධ වෙනවා කියන කාරණා. එතකොට නිතරම අපි මෙන්න මේ දර්ශනයෙන් ඉන්නකොට ලෝකේ ඇතේ කියලා ගන්න යන්නේ නැහැ නැත කියලා ගන්න යන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඇතේ කියලා කියනවා නම් මරණයෙන් පස්සේ මේ සත්‍යයම ඉන්නවා කියලා හිතනවා නම් ඒකත් දෘෂ්ටියක් කියලා කියනවා. මජ්ක්‍ධිමනිකායේ දෙවනි සූත්‍රය වන සම්බන්ස සූත්‍රය සඳහන් කරනවා මේ කර්ම කරන කෙනාම ඊළඟ ආත්මාරේ කර්ම වලට අනුරූපීව දෙනවා කියලා කියනවා නම් ලෝකෝත්තර සම්මාදිතේ සාපේක්ෂව ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. සාමාන්‍ය ලෞකික සම්මාදිතේදී අපි කියන හොඳ තින්කම් කරන්න දෙවිවෝ කියන්න කියලා. නමුත් ලෝකෝත්තර සම්මාදිතේ ගැනට ඒ කතාව නිවැරදි නෑ. එහෙම කියන්නේත් නෑ. ඒ නිසා තමයි බුදුහාඳුරන් තපනිය ප්‍රශ්නවලදී සමහර අය මරණයන් මැත්තේ සත්‍යය ඉනවද කියලා අහපු වෙලාවේ බුදුහාඳුර මොකද කළේ? බුදුහාඳුරන් හැඬ වෙහිට උත්තර දෙන්න ගියේ ඇයි? අර සාස්ත්‍ර දෘෂ්ටි අහු වෙන අවස්ථාවලදී කෙනෙක් දෘෂ්ටියට වැටෙනවා කියලා තේරුම් ගත්ත අවස්ථාවේදී ඒකට උත්තර දෙන්නේ කියන්නේ. හැබැයි බුදුහාරෝ සත්‍ය ගබ්බ මේකේ උප්පඤ්ඤන්ති නිර්යන් පාපකම් විනෝ සද්දං සුගතිනෝ යන්ති පරිණි පන්ති අනන්තවා කියලා කියලා දෙනවා. එහෙම කිව්වට අර දෘෂ්ටි වලට වැටෙන විදිහට දේශනා කළේ නැහැ. එවැනි ප්‍රශ්න අහපු වෙලාවට බුදුහාරෝ කළ තියෙන නිහඬ වෙන්නේ. එනිසා මෙන්න මේ ඇත සහ නැත කියන දෘෂ්ටි දෙකම දුර වෙන්නට ඕන අපේ මේ එකම දර්ශනයෙන්. මොකක්ද ඒ දර්ශනය? මෙන්න මේ අනිත්‍යතාවයෙන් යුක්තව අනිත්‍යතාව විස්තර කරන මේ පටිසම්පාදය පිළිබඳ දර්ශනයෙන් ඒ සියල්ලක්ම දුර වෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි සප්තවිසුද්ධිය. සීල විසුද්ධිය ඉඳන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංකාය ධර්ම විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙන්න මේ විසුද්ධි හතක් ගැන සඳහන් වෙනවා. මේ විසුද්ධි හතක් මේ අනුපූර ප්‍රතිපදාවක් මේ තියෙන. ටිකින් ටික ඉදිරියට යන ප්‍රතිපදාවක් මේ තියෙන. එතකොට සීල විසුද්ධි ඉඳන් සතිවිනිත සූත්‍ර වැනි තැන්වලදී දේශනා කරන්නේ ටිකින් ටික මේ පියරෙන් පිරි ඉදිරියට යනවා. හැබැයි නිවනට ගියාට පස්සේ මේ එකකින්වත් නිවන් දැක්කා කියලා කියන්නේ නැහැ. අර උපමාවක් තියෙන ආස්යන්ගේ උදාහරණෙන්නේ ආස්ය හත් දිනක් යන තැනල බඳලා යනවා ආස්යන් පිටින්. ගමන ගියාට පස්සේ කෙනෙක් අහනවා කොයි ආස්යගේ පිටින් දාන්නේ කියලා. අහවලාස්ය කියලා කියන්නේ. ඒ ඔක්කොමගේම උපකාරයෙන් තමයි ආවේ සත්‍රි සුද්ධිය කියන එකත් ඒ වගේ කාරණයක් කියන එක. එතනත් මේ අනුපූර්ව ප්‍රතිපදාව කියන එක තියෙනවා. අනිකර්ණයවට කලින් තේස්තර කළ අවිද්‍යා සූත්‍රය. ඒ අන්තිමට දක්වලා තියෙන කාරණා දෙක. අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන අවිද්‍යා කියන සූත්‍රයේ කරුණු 10ක් සඳහන් වෙනවා. ඒකෙත් තියෙන්නේ මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාවමයි ඒකෙත් තියෙන්නේ. ඒකේ තියෙන මේ අනුපූර්ව මේක පොලයක් දැන්නේ කියන වැඩි එක. මේ අනුපූර්ව ප්‍රතිපදාව තමයි අන්න ඒ කරුණවලත් විස්තර කරලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාස්ත්‍රයේ අවසාන පරමාර්ථය තමයි විද්‍යාය මුක්තියට පත් වෙන. හේදී විද්‍යාය මුක්තියට පත් වෙන නම් මොකද කරන්න ඕන? සත්‍යබොධ්‍යංග වඩන්නට ඕන. සත්‍යබොධ්‍යංග වැඩෙන නම් සතර සතිපට්ඨාන තුලින්නට ඕන. සතර සතිපට්ඨාන වැඩෙන නම් ත්‍රිවිධ සුචරිත තුලින්නට ඕන. ත්‍රිවිධ සුචරිතේ වැඩෙන නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය වැඩෙන නම් සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. සති සම්පජඤ්ඤය වැඩෙන නම් යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය වැඩෙන ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධාව ලැබෙන්නේ ධර්මස්ක්‍රමණයෙන්. සද්ධර්මය ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන්. එනිසා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් තමයි කරුණු 10ක් අනුපිළිවෙලින් තියෙනවා. අන්තිමටම තියෙන්නේ 10ක් කියලා කන්දාලා විද්‍යාව. විද්‍යාම්ති දක්වා කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් නම් ඒ කරුණු 10නොත් තියෙන්නේ මෙන්න මේ බුදුදහමේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවමයි. එනිසා අද අප මේ සාකච්ඡා කළේ විශේෂයෙන් බුදුදහමේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් ගැන. මොකද අනුපූර්ව ප්‍රතිපදාව ගැන. අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා විදියට, දාන සීල භාවනා විදියට, සීල සමාධි ප්‍රඥා විදියට, මේ ආදී වශයෙන් විවිධ සංවර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අනුපූර්ව ප්‍රතිපදාව සාකච්ඡා කරගන්න. මේ අතර තව සුවිශේෂ දෙයක් තමයි චතුරාර්ය සත්‍යයේ තියෙන මේ අනුපූර්ව ප්‍රතිපදාව. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ආර්ය සත්‍ය හතර. මොහොතේ දුක කියලා කියන්නේ? දුක කියන්නේ සාමාන්‍ය ලෙඩවීම, මහලවීම ආදී ටික. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ අපේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලට යමක් ස්පර්ශ වෙනකොට බාහිර රූපයක්, දෙයක්, පුද්ගලෙක් ඇතයි කියලා ගන්න ස්වභාවය. ඒකයි දුක සත්‍ය. ඒක ගත්තොත් ආය ජරා මරණ වලින් නිදහසක් නෑ. ඊළඟට දුක සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. මොකද සමුදය සත්‍ය කියලා කියන්නේ? සාමාන්‍ය ලෝකයේ සමුදය කියන එකක් සාමාන්‍ය මිනිස්සු දන්නවා. ඒ මොකද්ද? මේ බඩු භාණ්ඩ වලට පුද්ගලන් තියෙන ආසාව. ඒක සමුදය. හැබැයි සමුදය සත්‍යයට වඩා ගැඹුරු එකක්. මොකද සමුදය සත්‍ය කියන්නේ? සමුදය සත්‍ය කියන්නේ තමන්ගේ මේ අභ්‍යන්තරයට, තමන්ගේ නන්දි රාගයට, තමන්ගේ අභ්‍යන්තරයට තියෙන කැමැත්ත. එතකොට අන්නේ තමන්ට තියෙන කැමැත්ත නිසා තමන්ට එකඟ වෙන දේවල්ට කැමති ලං කරගන්න. තමන්ට එකඟ නැති දේවල් එක්ක දුරස් වෙනවා, ද්වේෂ කරනවා. ඒ රාගය සාදේශය දෙකම ඇති වෙන්නේ මේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන මේ නන්දි රාගය නිසා. ඒ නිසා බඩු භාණ්ඩ දන් දෙල කවදාත් නිවන් දකින්න බෑ. බඩු භාණ්ඩ දන් දෙල නිවන් දකින්න නම් හරිම ලේසි නිවන් දකින්න. එක දවසෙන් නිවන් දකින්න පුළුවන්. ඔක්කොම ටික දුන්නා අපි සමනොත් තරසිංහය කියන බෝඩුවකට පැන්න එදාම ඉතින් මරහත් තමයි. හරිම ලේසි. එහෙම බඩු භාණ්ඩ දන් දෙල නිවන් දකින්න බෑ. බඩු භාණ්ඩ දන් දෙන එකක් ගැන කියලා තියෙන අර තමන්ගේ දැඩි තියෙන අභිජ්ජාව දුරු කරන්න, දැඩි ලෝභය දුරු කරන්න දන් දෙන්න ඕන. සසර සුගතිගාමි වෙන භවෝග සම්පත් ලැබීමට, සත්පුරුෂ ධමක් විදියට මේ සසුන් මගට පිවිසෙනට යම් සිදුවීම් පරිත්‍යාගයක් කරන්න ඕන. හැබැයි අවසානයේදී ඒකේ අනුසය තියෙන මේ අභ්‍යන්තරේම තියෙන අභ්‍යන්තරයේ තියෙන ආසාව දුරු කරන්න ඕන. ඒක දුරු කරන්න මොකද කරන්නේ? ඒක දුරු කිරීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒක දුරු කරන්න නම් දර්ශනයක් මැදි කරගන්නට ඕන. මොකද ඒ දර්ශනය? ඒ දර්ශනය තමයි මේ අනිත්‍යතාවය පිළිබඳව දර්ශනය දැක්ක තරමට, ස්කන්ධ පංචකයේ සමුදේවය දැක්ක තරමට තමන්ගේ හිත කිසිදු දෙයක හෝ පුද්ගලයක කෙරෙහි හිත පිහිටන්නේ නැහැ. එන්න එන්නම තමන්ට මේ සමුදේවය විතරයි පේන්නේ. සමුදේවය පේනකොට ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්න ගියාට අමුතුවෙන් ලෝභ කරන්න ඕනේ නැහැ, ද්වේෂ කරන්න ඕනේ නැහැ කියලා දෙයක් ඉදිරිය වෙනවා. ඒ ලෝභ දේශ දෙක දුරු කරන්න අසුභය, මරණානුස්සතිය, මෛත්‍රිය ආදී වඩන්නේ ප්‍රාථමික මට්ටමේ සමත කමඨාන විදිහට විතරයි. ඉහළ යනකොට ඒව අවශ්‍ය නැහැ. ඉහළ යනකොට අවශ්‍ය වන්නේ මේ ස්කන්ධ පංචකය සමුදේ වැදගෙන ඉඳරයි. ඒ දකින්න තරමට එන්න එන්නම තමන්ගේ සංස්කාර හොඳ පැත්තට දින වෙනවා. එන්න එන්නම හිත අනිත් පැත්තට බැසගෙන ගතිය අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා මිස් දවසක ඇසින් රූපයක් දකින්නකොටම දිත්තේ දිත්තමත් නම් සුතේ සුතමත් නම් බවට පත් වෙනවා. අනේ තින කරාම කියන්නට ඕන. ඒක නිකන් යන ගමනක් නෙවෙයි. වේගයෙන් මෙතෙන්ට අපි සමීප වෙන්නට ඕන. මොකද හරියට අර මේ මහා ගමක් යට කරගෙන යන හතර පැත්තකින් මහා පර්වත හතරක් වගේ ජාති ජරා මරණ ව්‍යාධි කියන මේ හතර වේගෙන් අපි වෙත ළඟා වෙමින් තියෙනවා. එනේ සයික්මනින්ම අපි මහලු වෙනවා, ළඩ වෙනවා, මරණය සමීප වෙමින් තියෙන්නේ. පබතූපම සූත්‍රයේ දේශනා කරපු විදිහට මහා පර්වත හතරක් යන වගේ විශාල පර්වත හතරක් අපි වෙත හැම මොහොතම ළඟා වෙමින් තියෙනවා. එනිසායි හතර ජය ගන්න නම් හැකිතාම දුරට අපි මේ ධම්ම මඟ තුළ ඉදිරියට යන්නට ඕන, වේගයෙන් යන්නට ඕන නිකන්. අපේ කොයි මොහොතේ අපි ආශිර්වාදලා තියෙද්දන්නේ හෙට උදේ වෙනකොට අපි ලොකු අනතුරක් ඇවිල්ලා අපි ඔක්කොම මරණයට පස්සේ දන්නේ නැහැ. ඒ නිසා අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවි අදගලිත්‍ය අදම කරන්න ඕන අපි ඒක. අද රාත්‍රියේ නින්දට යනකම් ධම්ම වඩන්න පුළුවන් ඒ මොහොතේ අපි වඩන්න ඕන. හෙට මොහොත වෙන විදිහට හෙට අවදීනකොට අපි මේ ලෝකේ හැරෙන්න තියෙන පුළුවන් ඒක. ඒ සාවේගයෙන් අපි මේ ගමන යනට වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දියමන කාලයේ ශ්‍රාවකයන් දාසට තුන් වතාවක් රැස් කරවලා අප්‍රමාද පදයෙන් ධර්ම දේශනා කරනවා. අප්‍රමාදයෙන් වික්‍රේ සම්පාදේද කියලා. අප්‍රමාදයෙන් සතියෙන් ඉන්න, සිහියෙන් නොනේ ඉන්න කියන එක අප්‍රමාදය කියන්නේ. වේගෙන් වඩ ගන්න එක නෙමෙයි අප්‍රමාදය කියන්නේ. අප්‍රමාදය කියන්නේ හැම මොහොතේම තමන්ගේ සිත කය දෙක ගැන හොඳ සිහියෙන් ඉන්න, හැම මොහොතේම සිතවිලි ඇතිවෙල නිරුද්ධන ආකාරයෙන් වින්දාගන්න. අද අපි මේ සාකච්ඡා කරපු පරමලින් ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන් මම හරි. තව අසහන දැනගන්න ඕන දේවල් තියෙද? අද අපි සාකච්ඡා කරේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් අනුපූර්ව ප්‍රතිපදාව කියන එක. පරිහානන තේරෙනවද කියන එක? නැත්නම් ගැඹුරු ඒවා නෙවෙයි කියන්නේ සරල දේවල්. ඔය හැඩවට එකක් බලන්න ඕනේ කියන්නේ නිකම්ම කොලයක හොයෙන් ගාලින්න එපායි. හැඩයක් දෙකක් හරි කියවන්න අය කියන අන පිළිවෙලින්. ඒකට මතක් වෙනවා. අපි මොනවද කරේ කියන එක. මොන මොනවාරි අන්තිත් තමයි. ඔය අපි හැමදාම කරන එකේ සමරිය තමයි ඔය දෙන්නේ. ඔය වගේ අපි තව පොල දෙන්න ඕනේ නැත්නම් අර ප්‍රින්ට් අවුට් ගන්න තියෙන අවස්ථාව නිසා වයි අවශ්‍යම ටික විතරක් එකතු කරලා දෙන්නේ. මෙයක් වෙන කැමර නැහැ කිසිම කොලොම්වත් දෙනවා කොලොම් කැමරට. අකාට 10 දෙනවලා අලුත් වෙන එක දේශනේ මේ නමුත් ඔය කාම කෙටියෙන් ෂෝට් ෆෝම් වලින් ඔය දෙන්නේ පොඩි ඉතුරු කරගන්නත් එක්ක ඉතින් මේ ඒවට විහිදන් අඩුවෙනේ මේ හොඳයි එහෙනම් ඔවා පිළිවෙලට තියාගන්නේ දෙනක් දාගෙන අපි තා ඉදිරියට ඉඩම් ලැබුණා තව සාකච්ඡා කරන්න බලමු හොඳයි එහෙනම් අපි මේ ඉරස් කරගන්නකින් අපි නමේ මිය ගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු මේ සීල පුණ්‍ය ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් රැක දෙත්වා කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලුම පුණ්‍ය කර්මවල ආනිසංසයෙන් අප හැම දිනාටම උතුම් නිවන් සුවයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පාණිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්දැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.